නම තැන්පු මුල් ගන්න නැත්නම් අප අටවෙනිදා විවර කරගත්ත දොරටුව ප්‍රතිසංවිධාන මාවත අවතුරටත් ඉස්සරහට කෙලවරක් ගන්න එහි අවසානයක් දක්වතුරු අප විසින් ගමන් කළ යුතුය කියන එක අපි එයම තමයි මේ නැතිවරණයේදී මේ යහපාලනයේ අපේක්ෂා කරන අපේක්ෂා කරපු අර අටවෙනිදා අප තැන්පු කර දමන ජයත් ග්‍රහණය නිවේ විජයත් ග්‍රහණය කෙලවර කරන්නට 17 වෙනිදා පාවිච්චි කරමු ඒ වගේම යහපාලනය තහවුරු කරගනිමු.